2015 වසරේ දෙවැනි මාසේ 15 වෙනිදා භාවනා වැඩසටහන. මේ සියලු පහසුකම් අපට සියලු දෙනාටම ලබා දීලා කටයුතු කළ පින්වත් චන්ද්‍රතිසේරා මැතිතුමන්ට, ශාවල තිසේරා මැතිනියට පින් දෙමින්, ඒ වගේම එම දෙපළගේ මව්පියන්ට සසර සැපවත් වෙන්නට පින් දෙමින්, අපි සියලු දෙනාම මේ භාවනා වැඩසටහන පවත්වන්නේ, සහභාගි වෙන්නේ, මේ පහසුකම් ලබන්නේ. පින්නතුනුත් කල්පනා කරන්න ඕන, තවත් සම්මන්ත්‍රණයක්, ධර්මදේශනයක්, වැඩමුළුවක්, වැඩසටහනක්, සීල ව්‍යාපාරයක් කරගන්න එපා. මේ වැඩසටහන, මේ අවස්ථාව, ඒ වගේ තවත් අවස්ථාවක් හැටියට සලකන්න එපා. මේක දේශකයාගේ වැඩසටහන නෙමේ, මේක ඔබේ වැඩසටහන. මාහට ඔබ වෙත ලබා දෙන්නට කිසිදු දෘෂ්ටියක්, කිසිදු සංකල්පයක්, කිසිදු පදමාලාවක්, කිසිදු සූත්‍රමාලාවක් මා සතුව නැත. මේ වැඩසටහන තුළදී සිද්ධ වෙන්න ඕන දේ තමයි ඔබේ ප්‍රශ්නය සාකච්ඡාවට බඳුන් කරලා විසඳ ගන්න එක. ප්‍රශ්න කිව්වට මේ පින්නතුන්ට තියෙන්නේ මේ ලෝකය පිළිබඳව ප්‍රශ්නයක් නෙමෙයි, ජීවත් වීම පිළිබඳව ප්‍රශ්නයක් නෙමෙයි, පෞල පිළිබඳව ප්‍රශ්නයක් නෙමෙයි, සමාජය පිළිබඳව ප්‍රශ්නයක් නෙමෙයි, මනස පිළිබඳව ප්‍රශ්නකුත් නෙමෙයි. තියෙන්නේ නිවන පිළිබඳව ප්‍රශ්නාර්ථයක්. කුමක්ද බුදුරජාණන් වහන්සේ කතා කරපු නිවන? කුමක්ද සත්‍ය කියන ප්‍රශ්නය පමණයි. එයයි අපි සියලු දෙනාම සාරන වෙන අන් කාරණයක් නෙමෙයි. අපි නිවසක් සොයාගෙන යන විට ප්‍රධාන ඉලක්කය බවට පත් වෙන්නේ නිවස. නිවන් මඟ සොයාගෙන යන විට ප්‍රධාන ඉලක්කය බවට පත් වෙන්නේ, සැලකිල්ලට පත් වෙන්නේ නිවන. මැණික් හොයාගෙන යන කෙනෙක් ඉන්නවා නම් මේ පොළොවේ, එයාගේ ප්‍රධාන ඉලක්කය ඔළුවේ තියෙන්නේ මොකද්ද? මැණික් වැනි දිලිසෙන දෙයක්, වර්ණවත් දෙයක් කොතනින්ද හම්බෙන්නේ කියලා. ඒ වගේම නිර්වාණය සොයාගෙන යන කෙනාගේ පළවෙනි ඉලක්කය නිර්වාණයට සමාන ධර්මයක් මේ සිත තුළ, මේ ඥානය තුළ කොයි වෙලාවේ කොයි මොහොතේද උපදින්නේ කියන කාරණය. ඒ මනා සිහියෙන් තමයි මේ නිවන් මඟ අප සියලු දෙනාම සොයා යන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකය තුල නිවන සෙව්වා. සයවරුද්ද දුෂ්කර ක්‍රියා කරමින් අප්‍රමාණ ගැහැට විඳිමින් ලෝකය තුල නිවන සෙව්වා. සයවරුද්දක් නෙමෙයි, ඔබත් දුෂ්කර ක්‍රියා කරමින් දසවස් කීපයක්ම නිවන සෙව්වා. නිවන කියන්නේ සැප සෙව්වා, සුවය සෙව්වා, සහනය සෙව්වා. ඒක තමයි නිවන කියලා කියන්නේ ඒකට. නමුත් සිද්ධාර්ථ කුමාරයන්ට අවුරුදු 29ක් වෙනකන් හම්බුනේ නේ. මෙතන ඉන්න පින්වතුන් බොහෝ දෙනෙකුට අවුරුදු 59ක් වෙනකනුත් හම්බ වුනේ නැහැ. කොහෙද අපි සෙව්වේ නිවන? ලෝකය තුල. ලෝකයේ තුල නිවන හොයලා දැන් ඔන්න හම්බ වෙලා නැහැ. ලෝකයේ තුල නිවනක් නැහැ. ලෝකෙ කොහේවත් නිවන නැත්නම් අපි කොහෙද නිවන හොයන්න ඕන? එහෙනම් අපි සොයන්න ඕන ලෝකයෙන් එතර නිවන තියනවාද කියලා. ලෝකේ කියලා මෙතෙන්දි කතා කළේ ඇස කන නාසය දිව ශරීරය කියන මන කියන ඉන්ද්‍රයන් සයට ග්‍රහණය වෙන සියල්ල. මනෝ ලෝකය උපාදානස් කන්දය කියලා පෙන්වුවේ එකයි. ඒ උපාදාන ස්කන්ධය තුල නම් නිවන නැත. කවුද තේරුම් ගන්නවද? තමන්ව ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් තේරුම් ගන්න ඕන. අත්හරින්න ලේසි. ලණු පොටක් කියලා අල්ලගත්තේ සර්පෙක් නම් සර්පෙක් කියලා දැනගන්න ෂණේම මොකද වෙන්නේ? තා සන්තෝෂයෙන් අතහරිනවා. බොහොම කැමැත්තෙන් අතහරිනවා. ඒ වගේ ඔබ සැපයි සැපයි කියලා ගත්ත හැම දෙයක්ම විදර්ශනා කරලා බලන්න. ඒවා මගේ දේවල්ද? ඒවා තුල මා සිටිනවද? මා තුල ඒවා පවතිනවද? නැත. මැරෙන්න හරි අතහරින්න හරි මිනිස්සුෙකුට මේ ලෝකෙ දෙයක් නැහැ. මැරෙන්න හරි අතහරින්න හරි දෙයක් තියෙනවා නම් තියෙන්නේ අවිද්‍යාවම පමණයි. මැරෙනවා නම් මැරෙන්නේ අවිද්‍යාව, අතහරින්න තියෙනවා නම් ඒ අතහරින්න තියෙන්නේ අවිද්‍යාව. මෙතන තියෙන්නේ සැබෑවින්ම මාගේ නොවන, මම නොවන ස්වභාවයකට මමය මාගේ යන ආමන්ත්‍රණය පමණයි. මේ මොහොතේ ගන්න ආස්වාස ප්‍රාස්වාස මමද මාගේද? ඔබ ඔබගෙන්ම විමසන්න. මට අයිති දෙයක්ද? ආස්වාස ප්‍රාස්වාසයේ කෙරෙහි තියෙන මමත්වය දුරව යන්න ඕන. මනුෂ්‍යාව දුකටපත් කරන්නේ දෘෂ්ටි, සංකල්ප, වචන. මම කියන වේගයක් තුල ජීවත්වන මා මමයයි සැබවින්ම ආමන්ත්‍රණය කළ හැකි. ගුණයක් ලක්ෂණයක් වස්තුවක් මේ අපි පරිහරණය කරන ලෝකයේ තුල තමන්ගේම කියලා දෙයක් තියනවාද? මා කැමති පරිදි පවතින දෙයක් තියනවාද? පරීක්ෂා කරන බලන්න. අසංසුන්න මනස කලබල නොවෙන්න ක්‍රමානුකූලව එය සංවර වෙයි. ඉක්මනින් සංවර කරන්න ගිහිල්ලා තව කලබල කරගන්න නැතුව ඒක ස්වභාවිකව සංසුන් වෙන්න ඉඩ හරින්න. නිරෝධ ඇස ඇස තුල උපාදාන නැත. ඇලීම් ගැටීම් නැත. උපාදානය කියලා කියන්නේ ඇලීමට හා ගැටීමට කියන දෙකටම කියනවා. තමන්ගේ කන් දෙක තුනක් ඇලීම් ගැටීම් නැත, උපාදානය නැත. තමන්ගේ නාසය තුල ඇලීම් ගැටීම් නැත, උපාදාන නැත. තමන්ගේ දිව තුල වචන තුල ඇලීම් ගැටීම් නැත, උපාදාන නැත. ශරීරය තුල ඇලීම් ගැටීම් නැත, උපාදාන නැත. සිත තුල ඇලීම් ගැටීම් නැත, උපාදාන නැත. යම් තාක් ඇලීම් තිබේද ඒ තාක් ගැටීම් ඇත. යම් තාක් ගැටීම් ඇත ඒ තාක් ඇලීම්ද ඇත. මිනිසාට තියෙන ලොකුම ගැටලුව නරකින් හොඳ වෙන් කර ගැනීම හා හොඳින් නරක වෙන් කර ගැනීම. හොඳ ක්‍රියාත්මක කිරීම සඳහා වැරදි කිරීම, වැරදි නතර කිරීම සඳහා වැරදි කිරීම, ඒක තමයි ලෝකපාලනය කියලා කියන්නේ. හොඳ ක්‍රියාත්මක කිරීම සඳහා වැරදි කිරීම, වැරදි නතර කිරීම සඳහා වැරදි කිරීම. ඒ අත්හරියාම අත්හල විට මේ ලෝකයේ කිසිවක් කෙරෙහි ඇලීමෙන් හෝ ගැටීමෙන් ලබන ජයග්‍රහණයකින් නිවනක් නැත කියලා සියලු ලෝකෙහි නොඇලී වාසය කරනවා. ඇසින් රූප වශයෙන් ස්පර්ශ කරන්නේ, කනෙන් ශබ්ද වශයෙන් ස්පර්ශ කරන්නේ, නාසයෙන් ගන්ධ වශයෙන් ස්පර්ශ කරන්නේ, දිවෙන් රස වශයෙන් ස්පර්ශ කරන්නේ, ශරීරයෙන් ස්පර්ශ කරන්නේ, සිතෙන් ස්පර්ශ කරන්නේ, ඇලීම සඳහාවත් ගැටීම සඳහාවත් හොඳ වුවත් එය ලෝකයේ දෙයක්, ලෝකයේ නිවන නැත. නරක වුණත් එය ලෝකයේ දෙයක්, ලෝකයේ තුල නිවන නැත. හොඳයි කියලා අල්ලා ගැනීමෙන්ද ප්‍රතිඵලයක් නැත, නරකයි කියා ගැටීමෙන්ද ප්‍රතිඵලයක් නැත. හොඳයි කියා අල්ලා ගන්න දෙය තුල ප්‍රතිඵලය අවුරුදු 100ට වඩා අඩුයි. නරකයි කියලා ගැටිලා අත්පත් කර ගන්න දෙය තුල ප්‍රතිඵලය අවුරුදු 100ට වඩා අඩුයි. ප්‍රතිඵලය වශයෙන් ලැබෙන්නේද ලබන්නාද මනං කල්පිතයි, මනෝමයයි. එබැවින් ලෝකයට ඇලීම හෝ ගැටීම නොකළ යුතුයි. කන ඇතුළට කුරුමිනියෙක් රිංග ගත්තොත් කන කුරුකුරු ගානවා. සිත ඇතුළට දෘෂ්ටියක් සංකල්පයක් රිංග ගත්තොත් සිත ඇතුළේ කුරුකුරු ගානවා. එළියට අරගෙන දාන තුරුම ඒක තමයි ස්වභාවය. ඇහැට රොඩ්ඩක් වැටුණොත් ඒ රොඩ්ඩ අයින් කරන තුරු ඇහි කෙවීමක් හට ගන්නවා. නාසයට මොනවා හරි ගියොත් කිමුහුම් යනවා, රිදුම් ගන්නවා. ඒ ඉන්ද්‍රියන්සේම සිත ඇතුළටත් කුමක් හෝ රිංග ගත්තොත් කුරුකුරු ගන්නවා, රිදුම් දෙනවා, වේදනා දෙනවා. වහාම තමන්ට රිදුම් දෙන වේදනා දෙන දුක හඳුන ගන්න කන කුරුකුරු ගානවා නම් ඒකට හේතුව හඳුන ගන්න ඕන. තමන් බලනවා, එහෙම නැත්නම් කාට හරි කියලා බලා ගන්නවා, කොහොම හරි ඉවත් කරනවා ඒ කුරුමිනියා. ඒ වගේම සිත ඇතුළට දෘෂ්ටි සංකල්ප ගමන් කළ කුරුකුරු ගානවා, රිදුම් දෙනවා. හිත හඳුන ගන්න ඕන, නැතුව අයින් කරන්න බෑ. ප්‍රශ්නේ හඳුන ගන්න නැත්නම් ප්‍රශ්නේ නිරවුල් කරන්න බැරි වෙනවා. තමන්ගේ සිත ඇතුළේ තියෙන ප්‍රශ්නේ තමන් අඳුන ගන්න ඕන. කුමක්ද ඇලීම, කුමක්ද ගැටීම, ගැටීමෙහි ප්‍රතිඵල කුමක්ද, ඇලීමෙහි ප්‍රතිඵල කුමක්ද, කුමක්ද ප්‍රයෝජනය. නිෂ්ප්‍රයෝජන දෙයක් නම් කරන්න කිසිවෙකු කැමති වන්නේ නැහැ. නමුත් මේ සිතේ ස්වභාවය තමයි නිෂ්ප්‍රයෝජන වූ දෙය ප්‍රයෝජනවත් ලෙස පෙනීම. මිරිඟුව ජලය ලෙස පෙනීම. ඒකයි මිරිඟුවට උපමා කරලා තියෙන්නේ. ප්‍රයෝජනයක් නැති මිරිඟුව ප්‍රයෝජනවත් ජලයෙන් පේනවා. ඒකයි මිරිඟුව කියන්නේ. මනසේ ස්වභාවය ඒකයි. ප්‍රයෝජනවත් නැති ප්‍රතිඵලදායි නැති දේවල් ප්‍රතිඵලදායි දෙයක් හැටියට, දුක්ඛ වූ දේ සැපක් හැටියට, අනාත්ම වූ දේ ආත්මයක් හැටියට, අනිත්‍ය වූ දේ නිත්‍ය දෙයක් හැටියට පෙන්눔 කරන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා සංඥාව මිරිඟුවක්, සංඥා මරීචිකම්. ඒ මිරිඟුව මනාව හඳුනා ගන්න. විස්වලාගත් ප්‍රයෝජනවත්. නමුත් ප්‍රයෝජනයක් නැති දෘෂ්ටි සංකල්ප මනාව හඳුනා ගන්න. ඒවා ඉවත දාන්න, සැහැල්ලුවන්න. රිදුම් දෙන දෘෂ්ටි වේදනා නොලබා, නොරිදෙන නොවිදින අකම්පිත අවේදීත ඒ උදාරතර විමුක්තිදායී සෝය අත්විඳින්න. මම නොවන්න සෑම විටම මම නොවන්න උත්සාහ කරන්න. මම වෙන්න නොවේ මම නොවන්න උත්සාහ කරන්න. සිතවිලි අතරේ මම නොවන්න, දෘෂ්ටි අතරේ මම නොවන්න, වචන අතරේ මම නොවන්න, පැවැත්ම තුල මම නොවන්න, ඇලීම් ගැටීම් අතරේ මම නොවන්න. අතහැරීම නම් ශ්‍රේෂ්ඨ අතහැරීම. සියල්ල අතහැරීම, සියල්ල අත්හරින්න. කිසිවක් අල්ලා නොගන්න, සිතෙන් සියල්ල අත්හරින්න. සිතට පීඩා දෙන දේ තමයි අත්හරින්න සුදුසුදේ. සිත කලම්බන දේ තමයි අත්හරින්න සුදුසුදේ. එහෙම නැතිව හොය හොයා අත්හරින්න අවශ්‍ය නැහැ. මේ මොහොතේ පීඩා දෙන දේ අත්හරින්න, මේ මොහොතේ රිදුම් දෙන දේ අත්හරින්න, මේ මොහොත දුක් පිණිස පවතින දේ අත්හරින්න. සිතෙන් අතහැරීමයි ශ්‍රේෂ්ඨ අතහැරීම. ඉතිරි නැතුව අතහරින්න, සියල්ල අතහරින්න. අතහැරීම යනු හේතුවක් ඉතිරි කරගන්නේ නැතුව අතහැරීම. හේතුවක් ඉදිරිපත් කරන්නේ නැතුව අතහැරීම. හේතු නොදක්වා අතහැරීම. හේතුවක් තබා ගන්න එපා. හේතුවක් තබා ගත්තොත් හේතුවේ තියෙන ප්‍රබලතාවයට ඒ අතහැරීම සිදු වුණාට හේතුව රිදුම් දෙමින් පවතිනවා. හේතුව ඵලය දෙකම අතහරින්න. හේතුව තබා ගන්නත් එපා, ඵලය තබා ගන්නත් එපා. සියල්ල අතහරින්න. අතහැරීම අප හරින විටයි සියල්ල අතහැරීම කියන වචනය සම්පූර්ණ වන්නේ. අත්හැරීමත් අත්හල විටයි සියල්ල අතහැරීම කියන එක සම්පූර්ණ වන්නේ. සැබවින් සියල්ල අත්හල විට හිස් බවත් අත්හල කෙනෙකු බවට පත් වෙනවා. හිස් බවත් අත්හරින්න හිස් බවත් අත්හරින්න ශූන්‍යතාවයත් අත්හරින්න. ඔබ අනන්තයේ දෙස බලන්න. අනන්තය යනු මෙයයි. අනන්තය යනු රූපයෙන් තොර වේද, ශබ්දයෙන් තොර වේද, ගන්ධයෙන් තොර වේද, රසයෙන් තොර වේද, ස්පර්ශයෙන් තොර වේද, සිතුවිලි වලින් තොර වේද, ඒවයින් තොරව පවතින තත්වයක් වේද, එයයි අනන්තය. අනන්තය දෙස බලන්න. රූපයෙන් තොර වූ ඇස අවශ්‍ය නැත, ශබ්දයෙන් තොර වූ කන අවශ්‍ය නැත, නාසයෙන් තොර වූ ගන්ධයෙන් තොර වූ නාසය අවශ්‍ය නැත, රසයෙන් තොර වූ දිව අවශ්‍ය නැත, ස්පර්ශයෙන් තොර වූ ශරීරය අවශ්‍ය නැත, සිතිවිලි වලින් සිතෙන් තොර වූ සිත අවශ්‍ය නැත. අනන්තය දෙස බලන්න. ඇසෙන් තොරව බැලීමක් වේද, එය අනන්තය දෙස බැලීමයි. කනින් තොරව ශ්‍රවණය කිරීමක් වේද, එය අනන්තය ශ්‍රවණය කිරීමයි. නාසයෙන් තොරව යම් ගන්ධයක් වේද, ඒ අනන්තයෙහි ගන්ධයයි. දිවෙන් තොරව රසයක් විඳීද, ඒ අනන්තයේ රසයයි. ශරීරයෙන් තොරව ස්පර්ශයක් වේද, ඒ අනන්තයේ ස්පර්ශයයි. සිතෙන් තොරව යම් පැවැත්මක් වේද, එය අනන්තයේ පැවැත්මයි. නිවැරදිව තේරුම් ගන්න, නිවැරදිව අනුගත කරන්න, ධර්මයට අනුව හැටගස්වන්න. රූපයක් නොවන අනන්තය දෙස ඇසින් කිසි කලක බැලිය නොහැකි වග මතකයට ගන්න. අනන්තය දෙස ඇස අතහැර බලන්න. ඔබේ අධ්‍යාත්මිකව වැඩ කරන ඇසක් තියෙනවානේ, රූප බලන ඇස. ඒ ඇසින් අනන්තය දකින්න බෑ. ඒ ඇසින් දකින්න පුළුවන් රූප අන්තගාමී දේවල් පමණයි. අනන්තයේ දෙස බලන්න ඇස අතහැර. අධ්‍යාත්මය තුළ ඇති සියලු දෘෂ්ටි දියව යන්නට ඉඩ හරින්න. අයිස් කැටයක් දියව යන්නාසේ දියව යන්නට ඉඩ හරින්න ඔබේ ඇස කන නාසය දිව ශරීරය මන කියන මේ ඉන්ද්‍රයන් හයම. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදානස්කන්ධයම දියව යන්නට ඉඩ හරිනවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන සිතුවිලි කියන මේ සියල්ලම දියව යන්නට ඉඩ හරිනවා. විවෘතවන්න කලබලනවන්න සියල්ල විශ්වයට මුසුවන්නට ඉඩ හරින්න. කිසිවක් තුල ඔබ නොපිහිටන්න, මම නොවන්න, කිසිදු ක්‍රියාවකට බැස නොගන්න, කිසිදු ස්වરૂපයක් නොගන්න, කිසිදු අපේක්ෂාවක් ඇති කර නොගන්න, කිසිදු සංකල්පයකට බැස නොගන්න, සමස්ත මානසික ස්වභාවය දියව යන්නට ඉඩ හරින්න, දිය කිරීමට උත්සාහ නොකරන්න. දියව යන්නට ඉඩ හරින්න, දිය කිරීමට උත්සාහ නොකරන්න. වෙහෙස නම් වෙහෙස ඇත්තේ ක්‍රියාවයි. ක්‍රියාව අවශ්‍ය වන්නේ ඇලීමට හා ගැටීමටයි. ඇලුනන් එය අපේ මගේ ලෝකය නොවේ. ගැටුනත් එය අපේ මගේ ලෝකය නොවේ. ඇලීමේ ප්‍රතිඵලද නිෂ්ඵලයි. ගැටීමේ ප්‍රතිඵලද නිෂ්ඵලයි. ක්‍රියාව නිෂ්ඵලයි. ක්‍රියාවෙන් තොරවීම නිවනයි, සහනයයි, සතුටයි, ශාන්තියයි, ලෝකෝත්තරත්වයයි, නිදහසයි, මෘදු බවයි. ක්‍රියාවෙන් නික්මීම, ඉවත්වීම ශාන්තියයි, නිවනයි, මෘදු බවයි, සතුටයි, සහනයයි. එය ලබන්න බලන්න මේ දිය ඇල්ල දෙස. ඒ දිය ඇල්ල විශාල ක්‍රියාදාමයක යෙදී සිටිනවා. විශාල ජල ධාරාවක් පහළට ගලා බසිනවා. අපිත් විශාල ක්‍රියාදාමයක සිටිනවා. දියැල්ල විශාල ක්‍රියාදාමයක සිටිනවා. දියැල්ල තුල මමත්වය නැහැ. අප තුල මමත්වය තියෙනවා. ඉතින් මමත්වයේ දැක්ම තුල ඇති සත්‍ය කවරක්ද? මට මමයයි හැඟින්නේ ඇයිද? බලන්න ඕන. මට මමයයි හැඟින්නේ ඇයිද? ඒ තමයි කරුණු නොදැනීම, සත්‍ය නොදැකීම, අවබෝධය නොමැති බව, අසත්‍ය තුල පිහිටීම, මම මමයයි දැනෙන්න හේතුව. මම නැමැති අකුරු දෙක කඩයක් හැටියට කඩ ගෙනියනවා කියලා කියන්නේ දෙපැත්තේ ලොකු වට්ටි දෙකක් තියලා ඒ වට්ටි දෙකට බඩු දාලා ගෙනියනවා. ඒ වගේ මම කියන අකුරු දෙක මිනිස්සයා කඩයක් හැටියට කර තියාගෙන යනවා. ඉතින් ඔය කඩ බිමින් තියන්න ඒ මම කියන අකුරු දෙක දෙපැත්තේ තියෙනවා නම් ඒක බිමින් තියන්න. කඩත් එක්කම මම නැමැති අකුරු දෙක කඩේ දාගෙන යනවා. ඒ කඩ බරයි. කඩ බිමින් තබන්න. දැන් ඔබ තනිව ඇවිදගෙන යන්න. මම කියන අකුරු දෙක කඩ කර තියාගෙන ආවා. ඒක හරිම බරයි. දැන් බිමින් තබන්න. තනිව ඇවිදගෙන යන්න. කෙනෙක් මගදී ඇහුවෙලා කතා කරනවා, අර වෙනද ඔබ කර තියාගෙන එන මම නැමැති අකුරු දෙක පටවාගත්ත කද කොහේද කියලා අහනවා. එතකොට මොකද කියන්නේ? ඒක බිමින් තැඹුවා. ඒක බිමින් තැඹුවා. ඒ බිමින් තැබුවේ මට සහනශීලී සුවදායි. දැන් යනවා. කෑම කනවා, අනුභව කරනවා, ජලය පානය කරනවා, කතා කරනවා, බලනවා, අහනවා පමණයි. මම නොවේ. යනවා, දුවනවා, නතර වෙනවා, කතා කරනවා, ප්‍රතික්ෂේප කරනවා, අනුමත කරනවා, උපදිනවා, මැරෙනවා, කවුද? මම නොවේ. මම නොවුණු තැන ඔබට ඇති පීඩාව කවරක්ද? සිතේ ඇතිවන ඕනම සිතුවිලි දාමයක් කුමන හෝ දෘෂ්ටිමය ස්වභාවයකින් මමත්වයේ සමග බැඳී ඇත. ඔබ තුල පවතින ඕනෑම සිතුවිලි දාමයක් ස්වභාවයක් මම නැමැති ඒ මමත්වයේ මත බැඳී පවතින. මමත්වයෙන් තොරව කෙනෙක් ළඟ දෙයක් තියෙන්න බැරිද? තියෙන්න පුළුවන්. රහතන් වහන්සේලාට සිවුරු පිරිකර ආවාස තිබුණා. මමත්වයෙන් තොරව. උවමනාවල් තිබුණා. මමත්වයෙන් තොරව. පිණ්ඩපාතේ වැඩිය මමත්වයෙන් තොරව, දානය ලැබුව මමත්වයෙන් තොරව, දානය ප්‍රතික්ෂේප කරා මමත්වයෙන් තොරව, සේවය කළා මමත්වයෙන් තොරව, ඒ මමත්වයෙන් තොරව ක්‍රියා කරන ක්‍රියාදාමය තුළ තියෙන සාධාරණත්වය කියන එක එච්චරයි. සාධාරණත්වය හා යුක්ති සහගත ස්වභාවය තියෙනවා. මේ දිය ඇල්ල ගලා මැසෙනවා. සමහර විටක ජල ධාරාව වැඩි වුණොත් මේ දිය ඇල්ල තුල නාන කෙනෙක් ගහගෙන යන්න පුළුවන්. කෙනෙක් කියන්න පුළුවන් දිය ඇල්ල මහා අසාධාරණ වැඩක් කළේ, අර නාන කෙනා ගහගෙන ගියා. දිය ඇල්ල කියයි, මම ගහගෙන ගියේ ගෙදර ඉන්න ඔයා නෙමේ, ඇල්ලේ වාඩි වෙලා හිටපු එනාලියයි. ගෙදර හිටපු මිනිස්සු ඉන්නේ මං ගහගෙන ගියේ, ඇල්ල තුල වාඩි වෙලා හිටපු කෙනායි. ඇල්ලේ ස්වභාවය තමයි වරක ධනය වැඩි වෙනවා, වරක අඩු වෙනවා. ඒක සමිඥානක මනුෂ්‍යා නදන සිටීම ඔහුගේ වරදයි. ඒ නොතකා හැරීම ඔහුගේ වරදයි. චේතනාවයි කර්මය බවට පත්වන්නේ ක්‍රියාව නොවේ. ඒ නිසා සෝබා දහම කුරිරුවා කියලා කිව්වට කවදාවත් සෝබා දහමවත් කුරුජු වෙන්නේ නැහැ. රහතන් වහන්සේලා කුරිරු වෙන්නේ නැහැ. බුදුවරු කුරිරු වෙන්නේ නැහැ. සෝබා දහම වාගේමයි. චේතනාවයි බුදුරජාණන් වහන්සේගේ කර්ම කුසල අකුසල විග්‍රහය. මානසික සංසුන් භාවයට උපකාරකයි සීලය. සීලය anu කවරක්ද? දෘෂ්ටිගත නොවීම. සීලය දැන දැන වරදක් නොකිරීම. වරදක් යයි දැනෙන දේ නොකිරීම සීලයයි. ඒ සීලය තුළින් එයින් අදහස් වෙන්නේ මනස තුළ විතර්කයක් උපදින්නේ නැහැ. එයාට හිතන්න දෙයක් නැහැ. තමන්ගේ කාර්යය ඉෂ්ට කරලා තියෙන, තමන්ගේ යුතුකම ඉෂ්ට කරලා තියෙන, තමන්ගේ අදාළ තැන තමන් ඉන්නෝ, ප්‍රශ්නයක් නෑ. ඔබ ඔබේ තැන ඉන්නවා, මම මගේ තැන ඉන්නවා, ප්‍රශ්නයක් නැහැ. ඔබ මගේ තැන ගන්න උත්සාහ කරොත්, මම ඔබේ තැන ගන්න උත්සාහ කරොත් එතන ප්‍රශ්නයක්. ඔබ ඔබගේ තැන සිටින්න, ඔබ ඔබම වෙන්න, මා මාම වෙනවා, ප්‍රශ්නයක් නැහැ. තමන් තමන් තුලම සිට ගනිමින් තමන් තමන් නොවන්නටද වග බලා ගන්නවා. වෙනාන් කෙනෙක් නොවනවා වගේම තමන් තමන් නොවන්නට වග බලා ගන්නවා. කොහොමද තමන් තමන් නොවන්නේ? ක්‍රියාදාමයක් තිබියදී පුළුවන්. මේ දිය ඇල්ලක් වාගේ ක්‍රියාදාමය තුලින් ගලා බසින්න පුළුවන්. නෙවරදි තැන සංඥාව පිහිටියෝ සංඥාව නිරෝධ සහගතව පිහිටනවා. ඒ කියන්නේ අතීත අනාගත වර්තමාන කුණුකන්දල් ඒ සංඥාවේ තියාගෙන නැහැ. සංඥාව පිරිසුදුයි, සංඥා නිරෝධයි. සදායතන නිරෝධයි, සදායතන පිරිසුදුයි. අපිරිසුදු තත්ත්වය වළක්ව ගන්න පුළුවන් නම් පිරිසුදු බව කියන්නේ ස්වභාවිකත්වය. පිරිසිදු බව තැනක තියෙන දෙයක්වත් ද්‍රව්‍යයක්වත් කාරණයක්වත් සිද්ධාන්තයක්වත් නොවේ. ඒ අද්දැකිය යුතු ස්වභාවික සත්‍යය. හැම දෙයකම අදාළයි. දැන් පිරිසුදු බව කියන්නේ සිද්ධාන්තයක් නොවන නිසා පොළොව පිරිසුදු වුණාම අපි කියනවා පොළොව පිරිසුදුයි. මේසි පිරිසුදු වුණාම කියනවා මේසි පිරිසුදුයි. මිදුල පිරිසුදු වුණාම කියනවා මිදුල පිරිසුදුයි. එනම් පිරිසුදුයි කියන්නේ සිද්ධාන්තයක් නෙමෙයි. ඒ ස්වභාවිකත්වයක්. නිරෝධය කියන්නේත් එහෙමයි. සංඥා නිරෝධයි. සංඥාවට එක එකතු වෙලා සංඥා නැති වෙනකොට සංඥා නිරෝධයි. වේදනාවල ගැටලු නැති වෙනකොට වේදනා නිරෝධයි. වේදනා පිරිසුදුයි. ඔබ පිරිසුදු වෙන්න කැමති. එහෙත් පිරිසුදු වෙන්න ඔබ කරන අවිද්‍යාත්මක සංකාරය හේතුවෙන් අපිරිසුදු වෙනවා. පිරිසිදු වෙන්නයි ඔබ අවිද්‍යාත්මකව නොදැනුවත්ව සංස්කරණය කරන්නේ. හැබැයි වෙන්නේ අපිරිසිදු වීම. ඒක හොඳට අත්දකින්න පුළුවන්. පිරිසිදු වේවා යනුවෙන් අපි සුදු රෙදි කෑල්ල පිරිමදිනවා. පිරිසිදු වේවා යනුවෙන් සුදු රෙදි කෑල්ල පිරිමදිනවා. පිරිමදිනකොට මොකද වෙන්නේ? රෙදි කෑල්ල පිරිසිදු වෙනවා. සැප විඳින්න කියලා වැරදි දෘෂ්ටි, වැරදි සංකල්ප, වැරදි වචන, වැරදි ජීවිත ජීවිකාවක් සමාදියක් සතියක් ලබනවා කෙනෙක්. එහෙම ලැබුවාම එයාට සැප හම්බ වෙන්නේ නැහැ ඒකෙන්. කෙනෙක් සෙල් කඳක් කපලා මේසයක් කුටුවක් හදන්න කියලා හිතාගෙන කිහිල් ගහක් බර නිසා කරතියන් යනවා. එයාට මේසයක් කුටුවක් හදාගන්න ලැබෙනවද? ලැබෙන්නේ නැහැ. ඇයි? එහි අරටුවක් නැති නිසා. ඒ නිසා හරියටම මේ අධ්‍යාත්මය තුල සාරංච සාරතෝ ඤත්වා සරුදේ සරු විදියට දකින්න. අසාරංච අසාරතෝ ඔබේ දෘෂ්ටිමයි ඔබ ගවේෂණය කරන්න ඕන සරුද නැද්ද? නිසරු දෙයත් හරින්න. නිසරු දේවල් දිගට මත්හැර අත්හැර යන්න අවසානයේ ඔබට ඉතුරු වේවි පරමාණුව. ඒ තුලත් ඇති ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන ඔය කියන දේවලුත් අහුවේ. ඔබට ඒවත් අත්හරින්න වෙයි. අවසානයේ අශේෂ විරාග නිරෝධෝ අර කියන පරමාණුවත් අත්හරින සිද්ධ වුණාට පස්සේ ඔබ සියල්ල අත්හල කෙනෙක් බවට පත් වෙනවා. සියල්ල අත්තර සංඥා නිරෝධයකින්, පරමාණුවක්වත් තියාගෙන නැහැ, සංඥා නිරෝධයකින් බලනවා. මෙසේ වේවා කියන පදනමක් නැහැ, එසේ නොවේවා කියන පදනමකුත් නැහැ. එසේත් නෙවේ, මෙසේත් නෙමේ, මෙසේ කියන රාමුවක් නැතුව බලන. ඒකට කියන්නේ විමුක්ති ඇස. يعني ඇසක්ක ස්වરૂපයක් නැත. විමුක්ති ඇස. දැකීම කියන ස්වરૂපයෙන් නිදහස්ව දකිනවා. විමුක්ති සිත. සිත කියන චිත්ත කියන ස්වභාවයේහි නැත. විමුක්ති සිත. භව විමුක්ති. භවය කියන ස්වરૂපය එතන නැත. පැවැත්ම කියන ස්වરૂපයෙහි නැත. භව විමුක්ති. නිවනට පත් වූෙකුට, සැනසීමට පත් වූෙකුට ආරම්භයක් හෝ පැවැත්මක් හෝ නතර වීමක් නැත. බුදුවරු උපදිනවාද? නැත. බුදුවරු නූපදිනවාද? නැත. නැද්ද? ඔව්. ඔව්ද? නෑ. හොඳ කාරණයක් ඔබට කල්පනා කරන්න. බුදුවරු උපදිනවාද? නැත. බුදුවරු උපදින්නේ නෑ. ආයි බුදුවරු නූපදිනවාද? නැත. නූපදී සිටින්නේද? නැත. බුදුවරු උපදිනවද? නූපදිනවද? නැත. නූපදිනවද? ඔව්. උපදිනවද? ඔව්. ඔව්ද? නැහැ. නැද්ද? ඔව්. කොහෙද යන්නේ? දන්නේ නැහැ. කොහෙ ඉඳලාද එන්නේ? දන්නේ නැහැ. දන්නේ නැද්ද? දන්නවා. දන්නවද? දන්නේ නැහැ. බාහිරින් බැලුවොත් නම් මේක හරි පිස්සු කතා. බාහිරින් බලන අවබෝධයකින් තොරව අටුවාචාරයෙන් ඒක බාහිරයට අරගෙන යමක් කිව්වා. එහෙත් ඒක තියෙන්නේ මාර්ගඵල සත්‍ය අවබෝධ වෙච්ච තැනැත්තියකගේ වචන පෙළ. පේශකාරී දියණියගේ වචන පෙළ. මේ කියා දෙන පාඩම පොත්වල තියෙන පාඩමක් නෙමෙයි. මේ කියා දෙන පාඩම මා තුළ තියෙන පාඩමකුත් නෙමෙයි. මේ කියා දෙන පාඩමට භාෂාවක් නෑ, අවශ්‍ය වෙන්නේම නෑ. මේ කියා දෙන පාඩම් කොහේ හරි ලියලා තියන්නත් බෑ. මේ කියා දෙන පාඩම් ඔබට ලියලා තියාගන්නත් බෑ. මතක තියාගන්නත් බෑ, අරන් යන්නත් බෑ, ගබඩා කරලා තියන්නත් බෑ. තහනම් නෙමෙයි, කරන්න පුළුවන් කමක් නෑ. මේ කියා දෙන ධර්මය රෙකෝඩින් වෙන්නේ නැහැ. අජීවී වස්තුවක් කොහොමද මං කියා දෙන ධර්මය ග්‍රහණය කරගන්නේ? නේද? මං කියා දෙන නෙමෙයි, මේ ස්වභාවික ධර්මය ග්‍රහණය කරගන්න බෑ. එයා ධ්වනියක්, ශබ්දයක් ග්‍රහණය කරගන්නේ. රෙකෝඩින් එක ඇතුලේ සියල්ලම තියෙනවා. රෙකෝඩින් එක හැමදේම රෙකෝඩින් කර ගන්නවා. රෙකෝඩින් එකට නම් මොනව ඇහුණත් ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි අපිට නම් ඇහෙන්න ඕන ටික ඇහෙන්න ඕන, ඇහෙන්න නැති ටික ඇහෙන්න ඕනේ නැහැ. මමත්වයෙන් තොර වුණාම ඔබත් රෙකෝඩින් එකක් වාගෙම වෙයි. ඒ මොකද රෙකෝඩින් එකකට මොනව ඇහුණත් ප්‍රශ්නයක් නෑ. ඒක දක්ත පමණයි, චේතනා නෑ. ඒක බරක් නෙමෙයි. ඒ නිසා මිනිස්සෙකුට, කෙනෙක් හැටියට, පුජ්‍යලයක් හැටියට මමත්වයට කරන්න පිළිවෙතක් හොයනව වෙනුවට ඔබ මමත්වයෙන් නිදහස් වන්න උත්සාහ කරන්න. මට භාවනා කරන්න, මට පිළිපදින්න ආදී වශයෙන් දෙයක් හොයන වෙනුවට මමත්වයෙන් නිදහස් වෙන්න උත්සාහ කරන්න. මමත්වයයි ගැටලුව. මම සැනසිලිදායක කෙනෙක් වෙන එක නෙමෙයි වැදගත්, මමත්වයෙන් නිදහස් වීමයි. සැනසිලිදායක වන්නේ නැත කිසි කලක මමත්වය. සදාකාලික දුකේ මමත්වය, සදාකාලික මායාවේ මමත්වය, සැනසිලිදායක වන්නේ මමත්වයෙන් තොර වූ අවස්ථාවේ පමණයි. මමත්වයෙන් තොරවීමට ගත යුතු ක්‍රියාමාර්ගය කවරක්ද? ක්‍රියාමාර්ග නැත. පිළිපැදිය යුතු පිළිවෙත කවරක්ද? පිළිපැදීම් පිළිවෙත් නැත. මමත්වයෙන් නිදහස් වීම සඳහා කළ යුතු භාවනාව කුමක්ද? මමත්වයෙන් නිදහස් වීම උදෙසා අනිත් ඒවට තියෙන භාවනාවල් මමත්වයෙන් නිදහස් වීම උදෙසා ඔය මාර්ගඵල හිම ලබන්න ඒව භාවනාවල් තියෙනවා. හැබැයි මමත්වයෙන් උදෙසා නිදහස් වීම උදෙසා කළ යුතු භාවනාවක් නැත. මාර්ගඵල හිම ලබන්නේ භාවනාවල් කරන්න මමත්වයෙන් නිදහස් වීම උදෙසා භාවනාවක් නැත. ඒකම තමයි භාවනාව. මොකද්ද භාවනාව? ඒකයි භාවනාව. මේ ප්‍රකාශ කළේ භාවනාව. භාවනාවක් නැත. ප්‍රකාශ කළේ භාවනාවයි. එම භාවනාව නිවැරදිව හඳුනා ගන්න. එයයි විදර්ශනා භාවනාව. මෙතෙක් වේලා මාගේ බොරු අසා සිටි ඔබ සැමට බොහොම ස්තුතියි. ඒ බොරුව බොරුවක් ලෙසම තේරුම් අරගෙන ඒ මත අන් සියල්ල බහා විසි කරන්න මාගේ ධර්මය දියව යන සබන් කෑල්ලක් හා සමානයි. ඇඟිල්ල ගන්න කරේ දා ගන්න පෙන්ඩන් එකක් නෙමේ. දේව යන සබන් කෑල්ල. ඔබේ ප්‍රශ්න විසඳලා ඉවර වෙන්නේ කවදද? මගේ ධර්මය එදාට අවසන්. ඔබේ කුණු ටික මනාව පෙඟිලා සේදිලා යන මොහොතේම ඒ සබන් වල සියලුම ස්වභාවයන් ඉවත්ව යනවා. ඒ ඇඳුමින් ඒ ශරීරයෙන් ඔරුව ගමන් කරන්නේ ඒ ගොඩට යනතුරු පමණයි. ඔරුව වෙරළේ නතර වෙනවා. මාගේ ධර්මය ගමන් කරන්නේ ඔබේ ප්‍රශ්නය විසඳෙනතුරු පමණයි. ප්‍රශ්නය විසඳනවත් එක්කම ධර්මය එතන නතර වෙනවා. ධර්මය කියන දේ අපි හදන්නේ බොරු කියන ඒවා එකතු කරලා. ඒ බොරුව මතට නගින්න සත්‍යයක් කියා පිළි නොගෙන ඒ බොරුව පාවිච්චි කරන්න ඔබේ සසර විමුක්තිය උදෙසා බොරුව කර තියාගෙන යන්න එපා. ඔරුව කර තියාගෙන යන්නෙත් නෑ, වාගේම බොරුව කර තියාගෙන යන්නත් එපා. මම දේශනා කරන වචන මම පිළිගන්නේ නැතිකොට ඇයි ඔබ පිළිගන්නේ? මම දේශනා කරන වචන මම බුරුම කියන්දි ඇයි ඔබ වචන බාරගන්නේ? හැබැයි ඔබ වචන බාරගත යුතුයි. ගඟ මැද ඉඳගෙන නම් වචන අත්හරින්න එපා. ඒ කියන්නේ ගඟ මැද ඉඳගෙන ඔරුව අත්හරින්න එපා. අත්හැරියොත් ඔබ ගිලිලා මැරෙනවා. මේ වචන හොඳින්ම ගන්න, හැබැයි බොරුවක්. මේ බොරුව හොඳින්ම අහන්න, හැබැයි බොරුවක්. මේ බොරුව හොඳින් තදින් ග්‍රහණය කරන්න, හැබැයි බොරුවක්. ගඟ මැද ඉඳගෙන අත්හරින්න එපා. වෙරළෙ මෙහා පැත්තේ ඉඳගෙන අත්හරින්න එපා. එහා පැත්තට යනකම් මේ බොරුව හොඳින් භාවිතා බහුලී ගතා කරන්න. ඒ අනුව ධර්මය ගොඩ නැගින්න. ඔබ හැම දිනාටම